ප්‍රධානක පින්නතුනි අද 2017 වර්ෂයේ ජනවාරි මාසයේ දුරුතු පොන් පොහොය දිනදී කරගෙන විහාරස්ථාන නැසෙති පින්නතුන් දැන් බලාපොරොත්තු වන්නේ උසස් සීලක පිළිදලා මෙතන පටන් අද දවස පුරාම අපේ සිත කය වචනය සංවර කරගනිමින් අපේ ආධ්‍යාත්මයට අපේ මනසට සලකන්නටයි අප දැන් බලාපොරොත්තු වන්නේ. ඉතින් අපට අපේ ජීවිතයේ වටිනාම දේ තමයි අපේ හිත. ඒ හිත නම් සලකන්නට සූදානම් වෙන අවස්ථාව. අපි බොහෝ වෙලාවට අපේ ශරීරයට සලකනවා, අපේ දරුවන්ට සලකනවා, අපේ දේපළවලට සලකනවා. නමුත් වෙනතුනි අපේ ශරීරයට අපි සැලකුවට අපේ හිතට සලකන අවස්ථාව බොහෝ මානුයි. අන්නේ විදිහට කල්පනා කළ බලනෙට ඔබ දැන් මේ සෝදානම් වන්නේ ඔබගේ සිතට සැලකීමටයි. සිතට සැලකනවා කියල කියන්නේ සිත අකුසල විතරකයන්ගෙන් මුදවාගෙන හැකිතාක් දුරට සිතෙහි කුසලය දිනන විදියට, සිතෙහි සමතය එකඟ බව දිනන විදියට, සිතේ සතිමත් බව දිනන විදියට, ඒ වගේම සිතේ ප්‍රඥාව දිනන විදියට කටයුතු කරන්නයි බලාපොරොත්තු වන්නේ. පින්තුන් මෙහි දේශාම වැදගත් වෙනවා. අපේ ඇහැට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියන් වලට එළඹෙන අරමුණු ළඟදී බොහෝම කල්පනාකාරීව ඉවසීමෙන් සංවරව සිටීම තමගේ සීලය රැකගන්නට බොහොමත්ම උදව් වෙනවා. ඒ වගේම පින්තුනි අප වචනෙන් කතා කරනකොට ඒ වචනේ පුළුවන් තරම් සංවර වෙන්නට ඕන. හොඳට කල්පනා කරන බලලා හිතලා වචන කතා කරන්න ඕන. විශේෂයෙන් අද දින අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කරන වැඩ කටයුතු වලින් වෙන් වෙලා වෙනම උපෝසත ජීවිතයක් ගත කරන අවස්ථාවක්. රහතන් වහන්සේලා මඟඵලලාභී උතුමන්, ඒ වගේම නිහි උවසුවන් ගමන් කළ ඒ ආර්ය මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන අවස්ථාව, ඒ උතුම් බ්‍රහ්මචාරී ජීවිතය සඳහා අපේ ජීවිතය කැප කරන අවස්ථාව. පින්තුනි අප මෙහෙම ජීවත් වුණත් අපි හැමදාම මේ ශරීරය පාවිච්චි කරන්නේ නැහැ. ටිකෙන් ටික මේ ශරීරය වියපත් වෙනවා. කවදා හරි දවසක අපිට මේ ශරීරය අත්හරින්න සිද්ධ වෙනවා. අන්නේ ශරීරය අත්හරින දවසේදී තමන්ට සතුටටපත් වෙන්න පුළුවන්. තමන්ට මේ භවයේ ලැබුණා වූ මේ ශරීරය උපයෝගී කරගෙන සතර උපා පින්කල ලැබුණු මේ ශරීරයෙන් තමන් ඉන්ද්‍රිය පිනවමින් විතරක් නෙවෙයි හිතේ තමන් සතරට වැඩදායි වන ගමන් වියදමක්, මග වියදමක් දැස් කරගත්තා කියලා තමන්ට මේ ශරීරය අත්හරින දවසේදී සතුටටපත් වෙන්න පුළුවන්. එහෙම සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ වගේ බුද්ධ උතුමන් වහන්සේලා ප්‍රශංසා කළා වූ මේ ගමන් වගේ අප ජීවිතය සකසා ගන්නතුන්. ඉතින් පින්නතුන් බොහෝ දුර බැහැර පටන් මේ පැමිණ තියෙන්නේ බොහොමත්ම ශ්‍රද්ධාවෙන්, ලොකු කැපවීමකින්, ලොකු ඕනෑකමකින් තමන් පැමිණිච්ච මේ ගමන වඩාත් මාර්ගදායක කරගන්නට නම් මේ දවස පුරාම හැකිතා දුරට තමන්ගේ කය වචනය සිත සංවර කරගන්න ඕන. එහෙම සංවර වුණු ප්‍රමාණයට තමයි තමන්ගේ සීලය සම්පූර්ණ වන්නේ. ඒ සීලය සම්පූර්ණ වෙච්ච ප්‍රමාණයට තමයි සිත එකඟ බව වැඩි වෙන්නේ. සිත එකඟ බව වැඩි වුණු ප්‍රමාණයට තමයි තමන්ගේ හිතේ ප්‍රඥාව දිනවන්නේ. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා දිනුවෙච්ච තව තරමට තමයි තමන්ගේ හිතේ සතුට සැනසීම වැඩි වන්නේ. තමන්ගේ ජීවිතයේ ලක්ෂණ දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව කටයුතු කරන්නට උදෑසන අධිස්ථාන කර ගන්නා ගමන් දැන් අපි උදෑසන අෂ්ටාංග සීලය සමාදන් වීමට බලාපොරොත්තු වෙන්නේ. තිම් පින තුන් සාධුකාරයක් පවත්ලා සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. Thank you. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි චත්තියන්ති බුද්ධං සරණං ගච්ඡාමි චත්තියන්ති ධම්මං සරණං ගච්ඡාමි චත්තියන්ති සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගේත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ මෙපන ධාරණ මණ්ඩන විභෝසනකාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි චිත්තරණේන සන්ධින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්නතුනි පින්නතුන් වහන්සේ සතුටට පත්වන්න මේ සම්බුද්ධ ශාසනය තුළ ඉතාම දුර්ලභව පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාස්ත්‍රීය තුල අපට කරන්න පුළුවන් ඉහළම කුසල දහම් අප වඩමින් සිටිනවස්තාව. පින්තුනි මෙවැනි කාලයක මිනිසියන් වෙලා ඒ වගේම පරිපූර්ණ මනසාත්මයක් ලබලා කෙනෙක් උපදින්නේ සතර කලාව මහා පින්කම ආනිසංසයක් විදියට. ඒ ආනිසංසය ලැබපු බුද්ධිමත් අය විසින් තමන්ගේ ජීවිතය තුළ ගන්න තියෙන ඉහළම ප්‍රතිඵලයක් තමයි ඔබ අද මේ ගණමින් ඉන්නේ. ඔබේ ජීවිතයේදී ඔබට කරන්න පුළුවන් ඉහළම වටිනාම දේ තමයි තමන්ගේ මනස දියුණු කිරීම සඳහා කටයුතු කිරීම. අපට තියෙන වටිනාම දේ තමයි අපේ හිත. ඒ හිත වටින්න පින්නතුනේ නිකන් අයාලේ අරමුණෙන් අරමුණට දිරුවතින් නෙමෙයි. ඒ හිත වටින්නේ ඒ හිතේ කාරණාවට ගන්න පුළුවන් නම්, ඒ වගේම සමාධිමත් සිතින් ලෝක යථාර්ථය සිහි කරන්න පුළුවන් තමයි පුළුවන් නම් තමයි අපි ඒ සිතට සැලකුවා වෙන්නේ. අප අපට සැලකෙන ගමන් පින්නතුනේ අප ඉතාම ආදරය කරන අපේ දරුවන්ට අපේ ඥාතීන්ට දෙන්න පුළුවන් වටිනාම දේ තමයි ඔබ මේ දෙමින් ඉන්නේ. ඔබට යම්කිසි කෙනෙකුට ආහාරයක් දෙන්න පුළුවන්. ඒ ආහාරය දවසින් දෙමින් වැයවිලි යනවා. ඔබට කෙනෙකුට ඇඳුමක් දෙන්න පුළුවන්. ඒ ඇඳුම අවුරුද්දකින් දෙකකින් දිරාපත් වෙල යනවා. ඔබට කෙනෙකුට රැකියාවක් අරන් දෙන්න පුළුවන්. ඒ රැකියාව යන තරක දිවි ස්ථාම යන සිද්ධ වෙනවා. ඔබට කෙනෙකුට ගියක් හදලා දෙන්න පුළුවන්. ඒක මහා පින්කමක්. නමුත් ඒ ගියේ උනත් හැමදාම ජීවත් වෙන්නේ ඒ ගෙදර කවදා යාත්‍රා යන සිද්ධ වෙනවා. නමුත් වෙනතුනි අපි කෙනෙකුගේ හිත දිනු වෙන්න, හිතට ආහාර පිණිස, හිතේ කුසලයේ දිනු වෙන්න, අපි අපේ දරුවන්ට, සහෝදර සහෝදරයන්ට, අපි හදපු වැඩපො අපේ අම්මට තාත්තට මේ වගේ පින්කමක් කරන අවස්ථාව ලබා දෙනවා නම්, ඒ අය කුසලයේ යොදවනවා නම්, ඒ අය හිත දිනු කරන අපි කටයුතු කරනවා නම් වෙනතුනි ඒ අයට ලබා දෙන්න පුළුවන් ඉහළම දායාදයේ තමයි ඒක. ඒ අය මේ කියපු දවසක ඒ අය මේ ගත කරපු ආත්ම භාවයට වඩා උසස් ආත්ම භාවයකට යන්නට ඒ තැනකට මඟ පෙන්වීමක් කළේ කියනවා නම් උදව් කළේ කියනවා නම් අන්නේ උදව්ව තමයි පින්තුන වටිනා උදව් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබේ දරුවනොත් රැගෙන සමහර පින්තුන් ඇවිල්ලා තියෙනවා. සමහර පින්තුන් තමගේ මව්දෙමාපියන් සමග ඇවිල්ලා තියෙනවා. සමහර පින්තුන් තමගේ සහෝදර සහෝදරියන් සමග ඇවිල්ලා තියෙනවා. පින්තුන ඔබ කාස්සක් පුරුසයි. ඔබ යාත්‍රා දෙන්න පුළුවන් වටිනාම දේ තමයි ඔබ දෙන්නේ. ඇතැම් විට සිංහල භාෂාව නොතේරෙන්න පුළුවන්. නමුත් මේ පරිසරයේ ඉන්නකොට ඒ ලොකු ශක්තියක් තමගේ මනසට ජීවිතයට ලබා ගන්නවා. ඒ ශක්තිය බොහොම පින්තුනේ මුළු ජීවිතයටම බලපාන දෙයක්. මනසට විතරක් නෙවෙයි ඒ මනසේ ඇතිවෙන මානසික සුවය තමගේ ශරීරයේ නිරෝගී භාවයට හේතු වෙනවා. ඒ වගේම තමන් ඇසුරු කරන තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ඒ තමන්ගේ හිතේ තියෙන ආශිර්වාදයක් පිණිස වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා යම් කෙනෙක් සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් ඒ සිල්වත් ජීවිතයක් ගත කරන කර්මයට ඒ තැනත්තාගේ ඥාති මිත්‍රාදීන් ලොකු යහපතක් කියලා. සිල්වත් ජීවිත ගත කරන කර්මයට අපිට යම් කෙනෙක් උදව් උපකාර කරනවා නම් ඒ උපකාර කරන ඇටකන ලොකුම ප්‍රත්‍ය උපකාරය එයාගේ පින වැඩි වෙන කරන ලොකුම දේ තමයි අපි මේ කරන්නේ. දැන් ඔබ වෙනුවෙන් ඔබ මෙහෙම ඇවිල්ලා වාඩි වුණාට ඔබ උදෑසන සූදානම් වෙලා වාඩි වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ පාසු කට්ටිය දෙන්න දවස් ගානක් බොහෝ දෙනෙක් මානසික වෙලා තියෙනවා. ඔබට ආහාර ටික දෙන්න අද උදෑසන ආහාර වෙලා දෙන්න ඇතැම්ක රාත්‍රියේ කාලේ නිදි වරහින් වැඩ කරපු පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ඇයිට ඔබ කරන ලොකුම යහපත තමයි අද දින පුරවා කරන්නේ ජීවිතයේ සිල්වත්ව ගත කරන්න. ඒ විතරක් නෙවෙයි පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ සසර යන ගමනේදී අපට අම්ම තාත්ත වෙලා උදව් උපකාර කරපු අපේ සහෝදර සහෝදරයන් වෙලා ස්වාමි භාර්යාවන් වෙලා උදව් උපකාර කරපු බොහෝ දෙනෙක් සසර නොයෙන් හැමලි ඉපදිනවා. සමහරක් ගන්න මේ අපි ගත කරන ජීවිත පේනවා. සමහර ජීවිත ගත කරන සමහර දෙවියන්ට බ්‍රහ්මයන්ට ඇතැම් විට අපේ ජීවිත පේනවා අපට ඒ ඇඳ පෙනුණාද. ඇතැම් දෙයක් අපේ මාධ්‍ය මාපියන් නැති සසරේදී අම්මා තාත්තා වෙලා හිටියාය. සහෝදර සහෝදරයන් වෙලා හිටියාය. පින්නතුනේ ඒ අය වාස් සතුට වෙනවා. අනේ මගේ දුව, මගේ පුතා, මගේ නංගී මල්ලි සසරේදී මට ඥාති වෙලා හිටියාය. අන්න හවල් යන සිල් සමාදන් ලියනවා. අනේ මටත් පිනක් කියලා අය සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. එනිසා පින්නතුනේ ඔබ මේ ගතන ජීවිතයේ බොහොම වටිනා ජීවිතයක් ශ්‍රේෂ්ඨ ජීවිතයක් මේ ජීවිතේ තමයි බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ. බ්‍රහ්මචාරී කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එක, උතුම් කියන එක, වටිනා කියන එක. ඒ වටිනා ජීවිත ගත කරන්නේ පින්නතුනේ අපේ ජීවිතය ලබා දෙන පුළුවන් උපරිම වටිනාකමක් ලබා දෙන්න. ඉතින් මෙලෙස අපේ මනස දියුණු වෙන පින්නතුනේ අපේ ජීවිතේ ලොකු වටිනාකමක් අපේ එකතු කරගෙනවා. ඒ වගේම පින්නතුනි මෙහි ආනිසංස මරණයන් පස්සේ නෙවෙයි මේ ගත කරන ජීවිත ආනිසංස මෙලවදීම තමට ලැබෙනවා. තමට නිරෝගී භාවය ලැබෙනවා. ජීවිතේට ආශිර්වාදයක් පිට වෙනවා. තමන් හොඳ යහල මිත්‍රාදී කල්‍යාණ මිත්‍රයන් ජීවිතේ මුණ ගැහෙනවා. තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් තමන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. ඒ වගේම තමන් රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒ රැකිරක්ෂාවල දිනුවක් තමට ඇති වෙනවා. ඒ වගේම පින්නතුනි අපිට සතරගත ජීවිතයේ අපේ අඩුපාඩු වෙලා ලෙඩ රෝග හැදෙන්න, නොයෙකදී අපලෝපතර වෙන්න, අනතුරු ඇති වෙන්න අපට අනාගතේ හේතු තියෙනවා නම් ඒ බොහෝ අකුසල් වැළකෙනවා අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතය අනිසංස නිසා. ඒ නිසා පින්නතුනි මේ අපි ගත කරන හැම සංස්කාරයක්ම අපේ සතරට අපේ මහා ලොකු මඟ වේදමක් රැස් කරන්නේ. ඔබ ඇත්තමිට දැනෙන ජීවිතේ උදෑසන පටන් රාත්‍රියේ දක්වා කරන සියලුම කැපවීම ඔබ කාදාරි දවසක මේ ලෝකයක් කරන්නේ. ඔබේ දරුවෝ වත්කල යන්නේ, ඔබට කියලා දෙන ගේව වත්කල යන්නේ, ඔබ ලබාගත්තු ධනය මිල මුදල් ඔක්කොම ටිකක් කරලා යන්නේ. ඒ විතරක් නෙවෙයි, කවදාරි දවසක මේ අපට තේරෙන අපේ මේ ශරීරයක්, අපේ මේ හිරුර අපි අත්හැරලා යන්නේ. මේ ඔක්කොම අත්හැරලා ගියත් වෙනතුනේ අපට කියලා ගුරුමයක් තියෙනවා. ඒ තමයි කම්මස්සකෝමී කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කියලා සඳහන් කරනවා. තමන් කරන කර්මය, තමන් දිරු කරන මේ මානසික ශක්තිය තමන්ට සැබෑ දායාදය පිණිස, සැබෑ ගුරුමය පිණිස, සැබෑ ඥාතිවරයා පිණිස හැම මොහොතක් පාසාම තමන් ඉදිරිපත්ේ සෙවණැල්ලක් හා සමානව ගමන් කරනවා. මෙන්න මේ ශක්තිය පිණිතුනි මෙන්න මේ දිනුව අපේ හැම මොහොතක් පාසාම දිනු කර ගන්නට ඕන. අපට මේකට වෙලාවක් කියලා නැහැ. අපි අවදීන් ඉන්න හැම මොහොතකම අපට මේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කිරීම සඳහා යොමු කරන්න පුළුවන්. තමන්ට දැනුම තියෙනවා නම්, තමන්ට සිහිය තියෙනවා නම්, තමන්ට නුවණ තියෙනවා නම්. එනිසා පින්වතුනි ඔබ වාස සතරටපත් ගන්න. ඔබ දැන් මෙද ශ්‍රී ලංකාවේ වාසය කරන්නේ. ඔබ කුඩා කාලේ ආචිල සීලෙක්ක අම්මතාතලෙක්ක කුඩා කාලේ සීල් ගන්න ඇති. ඒ සීල් ගන්න උදෑසන ඔබ ඇතමිට මල් කඩාගෙන පිරිමාන සීතල උදෑසන ඔබ පන්සලට ගිහිපු අවස්ථාව මතක් කරගන්න. කොයිතරම් මානසික සුවයක්ද ඒ පිරිසිදු ජීවිත ගත කරනකොට පිනතුනි. ඒ ගත කරන මොහොත විතරක් නෙවෙයි, ඒ ගැන සිහි කරන හැම මොහොතකම තමන් හිතේ ලොකු සතුටක්, හිතේ මලක් පිපුණා වගේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඔබ නැමෙන ජීවිත අනිත් කරපු දේවල් ඔබට එහෙම මතක් කර සතුට වෙන්න බෑ. ඔබ සංග්‍රහයකට ගියා නම්, ඔබ නොයෙක් විදිහේ විනෝද වෙන දෙයකට ගියා නම් ඒ ගැන පස්සේ හිතල ඔබට සතුට වෙන්න බෑ. නමුත් ඔබ කරන මේ දේවල්, මේ ලස්සන ජීවිතය, මේ සුදු ඇඳුමෙන් සැරසිලා ඔබේ මනස දිනු කරගන්න මේ දරණ උත්සාහයෙන් ගත කරන මේ මොහොත ජීවිතයේ ඕනෑම අවස්ථාවක මේ මොහොත වගේ හිතලා කල්පනා කරලා සතුටට පත් වෙන්න පුළුවන්. හිතේ කුසලයේ දිනු කරගන්න පුළුවන්. මේ ලස්සන තියෙන පින්තුනි අපි හැකේ තාම දුරට හේතු සංවර කරගෙන අපි කතා කරන හැම වචනයක්ම යහපත් වචනයක් වටපත් වෙන්නට ඕන. අපේ ශරීරයෙන් කරන හැම ක්‍රියාවක්ම, හැම ඉරියව්වක්ම නිවැරදි වෙන්නට ඕන, යහපත් වෙන්නට ඕන. ඒ වගේම තමන් සිතින් සිතන හැම සිතුවිල්ලක්ම හොඳ පිළිතුරු සිතුවිලි වෙන්නට ඕන. මෛත්‍රී සාධක සිතුවිල්ල, පරිත්‍යාග සිතුවිල්ල, මුදිතා ගුණය, අනෙක් කෙනෙක් කෙරෙහි කරුණාව, මේ ආදී ගුණධර්ම තමයි අද දවස පුරාම සමාජ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නට ඕන. එහෙම වෙන තරමට පින්තුනි අද ගත කරන ජීවිතය වටිනාම ජීවිතයක් බවට පත් වෙනවා. හොඳයි පින්තුනි තමන් ලබා ගන්නව මේ සීලය ගැන හොඳට මොහොතක් මෙනෙහි කරන්න. දැස මඳ අඩවන්න තියාගෙන ඔබ කල්පනා කරන්න. මම අද මේ උදෑසන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් මානසික සුවය අපේක්ෂාවෙන් උසස් සීලයක මම පිළිපියා. ඒ මම සමාදන් වූ සීලය මේ මොහොතේ පටන් මේ සීලය පාලනය කරන මොහොත දක්වාම හැකි සෑම අවස්ථාවකදීම මම ඉතාම ගෞරවයෙන්, ඉතාම ශ්‍රද්ධාවෙන්, මගේ හිතට ආදරය කරමින් මම මේ සීලය ඉතාම ගෞරවයෙන් ආරක්ෂා කරනවා. මේ රකින සීලය හේතුවෙන් මගේ හිත එකඟ කරගන්නට හිත සමාධිමත් කරගන්න මට සංකේත හිර ලැබේවා. ඒ වගේම ඒ සමාධිමත් සිතින් අනිත්‍යතාවය හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම දකින්නට මට තව තවත් මූල පහර වෙනද මේ සියලු ආශිර්වාදයක් වේවා. ඒ වගේම මා ආරක්ෂා කරන්නා වූ මේ සියලු ආනිසංසයෙන් මගේ මේ ආත්ම භාවයේ මට උදව්පකාර කරපු මගේ ආම්මට තාත්තට මට උගන්වපු මගේ ගුරුවරයන්ට මට උපකාර කරපු ඥාන මිත්‍රාදීන් හැම දෙනාටම මේ කුසලය එයන් අනුමෝදන් වේවා. ඒ වගේම මා රැකින මේ සීලය මට සංසරගත ජීවිතයේදී අපහන උදව්පකාර කළා විශ්වයේ නොයෙක් තැන්වල ඉපදලා සිටින ඇතමිට සුගතිය වෙන්න පුළුවන්, ඇතමිට මනස ලෝකෙ වෙන්න පුළුවන්, ඇතමිට සතර ආයෙ නොයෙක් තැන්වල ඉන්න පුළුවන් මට උදව් කරපු මගේ ඥාති ඒ හැම දෙනාමත් මා මේ රැකින සීලය අනුමෝදන් වේවා. මා මේ ගත කරන බ්‍රහ්මචාරී ශ්‍රේෂ්ඨ ජීවිත ආනිසංසය ඒ හැම දෙනාම අනුමෝදන්ව ඒ අත්ංගේ ජීවිතත් යහපතට පත් කරගනිත්වා කියලා පැතුමින් අපි මද වේලාවක් මේ සමන්ගත් පහවූ සීලය සිහි කරමින් නිහඬව ගත කරමු. දැන් අපි මේ සෝදානන් කළා වූ සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු. පින්තුන් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් සෝදානන් කොට තියෙන මේ මල් පහන් සුවඳ දුන් ගිලන්පත් ආහාර ආදී මේ සියලු පූජා ද්‍රව්‍යයන් අපස්කරණ ගිය අපේ ශාස්ත්‍රෝ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ අපමණ ගුණ සමුදාය උදෙසා පූජා කරමු, පූජා වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බුද්ධගයාවෙහි ජයසිංහා බෝධීන් වහන්සේ අධ්‍යක්ෂ සම්මා සම්බුද්දට පත්වෙච්ච එවෙතක් වුණ පොහොදා උදෑසන උන්වහන්සේට පූජා කරන ප්‍රථම ආහාර පූජාව කියන හැඟීම ඇති කරගෙන තාම බලවත් ශ්‍රද්ධාවෙන් අප මේ දානය පූජා කරමු. බුදුරජාණන් වහන්සේ සතර අපමණ කාලයක් අනාගතයේ ලෝකයේ පහළන අප වෙනුවෙන් අපරිමිත පරිත්‍යාගයක් කළා. උන්වහන්සේ ආසේ තාරකාවට වඩා සම්බුද්ධත්වයේ උදෙසා තමගේ නෙත් ඇස් දෙක දන්වීම තියෙනවා. මේ මහා සාගරයේ ජලයට වඩා සම්බුද්ධත්වය සඳහා තමගේ ශරීරය ලේ දන්වීම තියෙනවා. ඒ වගේම මේ මහා පොළ පස්වලට වඩා උන්වහන්සේ තමයි වහන්සේගේ ශරීරයේ ලේ දන්වීම තියෙනවා. ඒ වගේම මහා මේරු පර්වතයට වඩා උන්වහන්සේ සම්බුද්ධත්වයේ ලබා ගැනීම අපේක්ෂාවෙන් තමන්ගේ හිස් දන් දීලා තියෙනවා. මෙවැනි අපරිමිත කැපවීමක් කරලා දුකෙන් නිදහස් වීමේ මාවත තමන් වහන්සේගේම ඥාණයෙන් පසක් කරගන්නට අපරිමිත පරිත්‍යාගයක් කැපවීමක් කළ ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ පාපියුම් කමල් අභියස මේ සියලු පූජාවන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අප හැම දෙනාගේම මේ ආධ්‍යාත්මික ජීවිතයට ශක්තියක් වේවා. අපට උදව්පකාර කරන ඥාන මිත්‍රාදීන්ට මේ පින් ආශිර්වාදයක් පිණිස වේවා. අප නමින් මියගිය ඥාතීන්ට මේ පින් පුණ්‍යානුමෝදනා පිණිස හේතු වේවා කියන පැතුමින් අපි ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජා පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා දස ඉතිසෝ බගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේති යං සම්බං සංගතානේ සුපතිට්ඨිතං සාරිරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා ගහ සාරං පදින්දේ දීපේන තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පෝජාපාජන වන්න ගන්ධර ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පෝජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුවේ පෝජේ පුන්දං කුසුමේන පුඤ්ඤේන මෙතේන චෝතු මොක්ඛං පුම්මං විලායාති යථායි ධම්මේ කායෝ තථාය විනාශ භාවං අදිවාසේ නොබනාමිතං අනුකම්පං නොපාදාය පතිගංහාතු මුන්තම අදිවාසේතු නොබන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පං පතිගන්හාතු මුන්තම ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිර්වාණ පන්තියා තුනි තැන්නයන් හිමිදිරි පාන්දර උසස් සීලක පිහිටලා සීල අධිස්ථාන කරගෙන සම්බුද්ධ පූජා පවත්තලා අද දවසේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මෙතෙන් පටන් ගත කරන අද ජීවිතයේ ඉතාම වටිනා අර්ථ සම්පන්න භාග්‍ය සම්පන්න කුසලවත් දිනයක් බවට පත් කරගන්නට මේ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා දැස් කරගත්තා වූ මේ උතුම් පින්කම ආනිසංසයෙන් අප නමින් මියගේ ඥාතීන්ටත් පින්කමිත දෙවියන්ටත් පින්කමිත සියලු සත්‍යයන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු